යම්කිසි පුද්ගලෙක් ආර්ය මාර්ගයේ වඩනකොට ආර්ය මාර්ගයේ වඩන එක නෙමෙයි යාගේ දක්ෂකම. ඒක දක්ෂකමක් වශයෙන් සලකන්නේ නැහැ සාමාන්‍යයෙන්. ආර්ය මාර්ගයේ වඩන එක දක්ෂකම නෙමෙයි. ඒ වඩන මාර්ගයෙන් මනාකොට තේරුම් ගැනීමයි දක්ෂකම. ඒක තේරුම් නැත්තම් අරක වැඩෙන්නේ. දේශනාවේ හැම සූත්‍රයක්ම අරන් බලනකොට සුතමේ ඥාණයෙන් අරියත් භාවයටපත් වුණා. දික්ටි ඥාණයෙන් දැකලා අරියත් භාවයටපත් වුණා. ව්‍යායාමයෙන් පුරුදු කරලා අරියත් භාවයටපත් වුණා. තේරුම් අරගෙන ප්‍රත්‍යක්ෂ කොට අරියත් භාවයටපත් වුණා. මෙන්න මේ ආකාරයට මේ රාත්ඵල කීපයක් ගැන අපි දකිනවා. ඒ හැම දේ තුළම තියෙන්නේ ඒ තේරුම් ගැනීම හැකියාව. ඒ කියන මාර්ගය කොච්චර දුරට තේරෙනවද ඒකට අනුව තමයි කාලය තීරණය වෙන. විනාඩි 5ද 10ද 15ද පැයද කොච්චර කාලයක් මෙයාට මේ රාත්බෝධියට යයිද කියන එක. සමහර අයගේ තේරුම් ගැනීමේ ධාරිතාවට අනුව බව 500 දා යන අවස්ථාවක් තියෙනවා. රාත්බෝධිය කියන්නේ මෙන්න මේ වගේ එකක් කියලා අරියට තේරුනොත් ඒක තමයි යාගේ අවසාන භවය. අරියටම තේරුම් ගත්ත නිසා ඒක අරියටම යා වඩනවා. එයා ඒක තේරුම් ගන්න ප්‍රතිසතයට අනුව කල්ප ලක්ෂ ගණන් යන්න පුළුවන්. බුද්ධත්වයට එහෙම තමයිලු. සම්බුද්ධත්වය කියන්නේ මොකද්ද? පාරමිතාව කියන්නේ මොකද්ද? මේ පාරමිතා කෙටියෙන් පුරන්න පුළුවන් එකතැන මේ පේන එකම දේ තුලින් ඔක්කොම ටික පුරන්න පුළුවන් කෙටි ක්‍රමය මොකද්ද කියලා බැලුවාම අර එයාට කියනවලු මේ ඉක්මන් බුදුන් කියලා. යටග්ගල බුදු වෙන එක ගෞතම බුදුහාමුදුරන්ගේ චරිතය තුලින් පෙන්වන උන්වහන්සේක. ඉක්මන් බුදු. බොහොම මේ කෙටියෙන් උන්වහන්සේ ඒක සම්පූර්ණ කරනවා. ඒක අරියට තේරුම් ගත්තේ නැත්නම් මේක එකින් එකට පුරන්න ඕනේ, මේක සම්පූර්ණ කරන්න ඕනේ, මේ හැම දෙයක්ම සම්පූර්ණකමෙන් තමයි මේක අවසන් වෙන්නේ කියලා එහෙම පුරන්න ගියොත් යට සාරාසංග කල්පලක්ෂ 15 16 20 ඕම යනවලු. මොකද හේතුව මේ තේරුම් ගත ප්‍රතිසතේ වෙනස. මේ ප්‍රශ්නය තුලත් මේ තියෙන්නේ ඒ වගේම ගැටලුවක් තමයි. පේන දේ සිත කියලා දැනගන්නවා, ඇයෙන දේ සිත කියලා දැනගන්නවා, මේ හැම දේ තුළම මේ සිත කියලා දැනගන්නවා. ඒක නිවැරදි. හැබැයි ඇයි රාත්තුන් නැත්තේ, ඇයි සෝතාපන්න උන් නැත්තේ කියන ප්‍රශ්නෙට උත්තරේ නැති නිසා අපි කියන එක වැරදි කියලා. පේන දේ සිතයි කියලා ගත්තාම, ඇයෙන දේ සිතයි කියලා ගත්තාම එයා සම්මාදිට්ඨියට එන්න ඕනේ. ඇයි මේ ලෝකෙ මොකවත් පේන්නේ නැහැ? එහෙම පේනෝ නම් ඈ ගලවල වෙනම තිබ්බාම පේන්න එපායි. ඇයෙන දේ ඇත්තනම් කන ගලවල වෙනම තිබ්බාම ඒකට ඇයෙන්න එපායි. රස ඇත්තනම් දිව හරගෙන ගිහිල්ලා ලුණුඹුල් වල අතුල්ලනකොට ඒකට දැනෙන්න එපායි. පොට්ටබ්බේ ඇත්තනම් මලමිණින්ට රිදෙන්න එපායි. එහෙනම් එතන දෘෂ්ටියක් තමයි ඒ නඩත්තු කරලා තියන්නේ. ඇයි ඒක ඇත්ත නෙමෙයි, ඒක ඇත්ත කියලා විශ්වාස කරලා. පේන දේ සිතයි කියලා එයා විශ්වාස කරලා. ඇයෙන දේ සිතයි කියලා විශ්වාස කළ එතන දෘෂ්ටියක් නඩත්තු කරලා තියෙන්නේ. දෘෂ්ටියක් පවතින තාක්කල් සම්මාවක් ඇති වෙන්නේ නැහැ. මිරිංගුව වතුරයි කියලා හිතන තාක්කල් යාට වතුර තේරෙන්නේ නැහැ. එයා වතුර කියන්නේ මොකද්ද, මිරිංගුව කියන්නේ මොකද්ද කියන එක දැනගත්ත දවසක එයා මිරිංගුව පස්සේ දුවන්නේ නැහැ. එයා දන්නවා එමෙ දිව්වට වැඩක් නැහැ, මාංශය විතරයි වතුර නැහැ එතන. මොකද්ද මේ කමඨාන තුල වැරදි කියන තීරණයට අපි ආවේ ඵලයක් ලැබුණ නැති නිසා. ප්‍රතිඵලයක් නැත්තම් ඒක වැරදි. ප්‍රමාද නම් ප්‍රශ්නයක් නේ, ඒක නිවැරදි. ප්‍රමාදයි, ඒක ගැටලුවක් නේ, ඒක තේරිච්ච ප්‍රමාණයට අනුව. ප්‍රතිඵලයක්ම නැත්තම් ඒක වැරදි. ඇත්තටම මේ පේන දේ සිත නෙමෙයි, ඇහෙන දේ සිත නෙමෙයි. සිතයි පේන්නේ, සිතයි හැයෙන්නේ. සිතමය රූපය, සිතමය ශබ්දය, සිතමය ගන්ධය, සිතමය රසය, සිතමය ස්පර්ශය, සිතවිල්ලත් සිතමය. මෙන්න මේක තුල නිවැරදි. දැන් මේක තුල පොඩ්ඩක් අපි උඩට එනවා මේ ස්පර්ශය පිළිබඳව. මේ කමටන වැරදිච්ච එක නිවැරදි කරන්න ඕනේ. මේක නිවැරදි වුනේ නැත්තම් මේ භවයේ ඊළඟට ඉපදෙන තැන ගැන අපිට ටිකක් දුක් වෙන්න වෙනවා. ජීවිතේ වෙච්ච ගොඩාක් මේ බැරෑරුම් තැන් තියෙනවා. ටිකක් එකට කියන තිත්ත අත්දැකීම් කියලා. තිත්ත අත්දැකීම් සමහරලට තිත්ත අත්දැකීමක් අවසාන මොහොතේ මතු වුණොත් ගෞතම බුදුහාඳුරෝ ළඟ හිටියත් අර ඉපදෙන්න යන තැන නවත්තන්න බෑ කියලා පොතේ තියෙනවා. ඒක නවත්තන්න බැරි ලේච්චුතසිතට අනුව මේ එයා යනවා. මේක වෙනස් කළ යුතුයි. අර මේ වේදනානුපස්සනාවේ තියෙන මේ ස්පර්ශය හේතු කරගෙනලු මේ වේදනාව වටගන්නේ. ස්පර්ශය හේතු කරගෙන. දැන් අපි වේදනාවට මේක සංසන්දනය කරලා බලනකොට වේදනානුපස්සනාවෙන් බලනකොට මේ ද්වේෂය ස්පර්ශ වෙනවා. ද්වේෂය ස්පර්ශ වෙනවා වේදනානුපස්සනාව. අපි ඒකට යන්නේ නැහැ. ඒක ටිකක් ලොකු එකක් නේ. ඒක පටවිය තේරෙන්නේ නැතුව කොහොමද වේදනාව තේරුම් ගන්න? ඒ නිසා අපි ඒකට යන්නේ නැහැ. ද්වේෂය හටගත්තා. ද්වේෂය ස්පර්ශ වුණා. ද්වේෂය ස්පර්ශ වුණා. ඒ නිසා වේදනාවක් හටගත්තා. නමුත් ඒක තුළ තියෙන පටවි ස්වභාවය තමයි මගේ සිතම ද්වේෂයේ වශයෙන් ක්‍රියාත්මක වුණා. මගේ සිතමයි. ද්වේෂයත් ඒ සිතමයි. ඒක තේරුන්නේ නැහැ. සිතට ද්වේෂයක් අටගත්තා කියලා දෘෂ්ටියක් හදනවා. එතන වැරදුනා. සිතේ ද්වේෂය අටගත්තා නොව සිතම ද්වේෂයේ ලෙසපත් වුණා. අවබෝධය ඇති වුණාම ඒ ද්වේෂසිත මෛත්‍රීසිත බවට පත් වෙනවා. පත් වෙනවා. ඒ කියන්නේ ඒකමයි. වෙනස් වෙනවා නෙමෙයි. පත් වෙනවා. එන රාගය ඇති වෙනකොට රාගසිතවිල්ලක් ඇති වුණා. දැන් රාගසිතවිල්ලක් ඇති වුණායි කියලා කියන්නේ එයාගේ සිත පිරිසිදුව තිබුණාය. කිසිම දෙයකින් ඒකට කැළලක් ඇති වුණේ නැත්තේය. කොයිදෝ ඉඳලා පිටින් රාගයක් කියලා එකක් ඇති වුණාය. දැන් අපිරිසිදුණාය කියන එකක් නෙමෙයි කියන්නේ. වැරදුනා. වැරදුනා. එයාගේ සිත රාග සිතිවිල්ලක් බවට, එහෙම නැත්නම් රාගයක් බවට ඒකමයිපත් උනේ. යථාර්ථය දැක්කාම රාග කියන සිත නැවත යථාතත්වයට විරාග කියන තැනට එනවා. මගේ සිතමයි රාගය, මගේ සිතමයි ద్వේසය, මගේ සිතමයි ලෝභය, මගේ සිතමයි මෝහය. මෙන්න මේ පුංචි කාරණාව තේරුම් ගත්තොත් ඒකින කමඨාන මේ පැය 24ක් වැඩි එක වඩන්න. දාරුකිරිය පරාද වෙනවා. අඟුලිමාල පරාද වෙනවා. ඇයි? අපට වඩා හික්මන්ට තේරුම් ගන්න කට්ටියත් ලෝකේ ඉඳලා තියෙනවා. අපට වඩා දක්ෂ ලෙස ශනේම් එක ප්‍රත්‍යක්ෂ කරගෙන නිවෙන්න දක්ෂ කට්ටිය හිටියයි කියලා මේ ඒගොල්ලෝ මේ සන්තෝෂ වෙනවා. ඒගොල්ලෝ පිරිනිවන් පාලා. නම් ඉටියොත් තියෙන මානසිකත්වයට උපමාවක් ඒ කිව්වේ. අර කමඨානේ වැරදුනේ බොහොම පොඩි තැනක්. මොකද්ද? පේන එක සිත. ඇයෙනවා ඒක මගේ සිත. සිතමයි පේන්නේ. සිතමයි ඇයෙන්නේ. පේනවා නෙමෙයි. පේන්නේ සිත. ඇයෙනවා නෙමෙයි. ඇයෙන්නේ සිත. ඇයෙන්නේ. ඒ දෙකම එකයි. ඇයෙන කොටම ඒ ඇයෙන එකයි සිතයි දෙක එකටමයි වෙන්නේ. දෙකම එකයි. එකයි. එතන එකයි තියෙන්නේ. මෙන්න මේක හරියට දැක්කේ නැහැ. මේක දැකපු නැති නිසා අරකින කමටානේ ප්‍රතිඵල නැයි. අතන වැඩිලා තියෙන මොහොයක්නේ. මේ පේන දේවල් ඔක්කොම මගේ සිත. පේන දේවල් කියලා අපි වර්ග කරනවා. වර්ග කරාට පස්සේ දැන් ඒවා කීපයක් වශයෙන් පවතිනවා. ඒ දේවල් මගේ සිත කියලා මම ගන්නකොට මම අරකින භෞතිකයේ සිත බවට පත් කරනවා. මම මෙතන මොකද්ද එකක් කරවනවා. පිටිගෙනල්ලා බේකරියට දාලා හනලා බනිස් වශයෙන් පාන් වශයෙන් එක එක කැවිලි පෙවිලි වශයෙන් හදලා එළියට දානවා. හැබැයි ඇත්තටම පාන් පිටි මේකත් පාන් පිටි. පාන් කියන්නේ පාන් පිටිමයි. බනිස් කියන්නේ පාන් පිටිමයි. අදාර වෙන වෙන නම් වලින් අපි එක මේ ඉදිරිපත් කරනවා වාගේ එකක් මේ කරන්නේ. අර දකින හැම දෙයක්ම මේ මගේ සිත කියලා මම නිර්මාණයක් කරනවා. හැබැයි ඒ දැක්කෙත් සිත කියන එක දන්නේ නැහැ. පේන්නේ අරක නෙමෙයි මගේ සිත කියන එක මම දන්නේ නැහැ. පේන්නේ කොඹගා නෙමෙයි. මගේ සිත කොඹගා බවට පත් වෙලා. අර මිනිස්සයා මට අපහාස කරනව නෙමෙයි. අපාසයේ බවට මගේ සිතපත් වෙලා ඒ නිසා තමයි ඒක දැනෙන්නේ මට. බනින දේ තුලත් ප්‍රශංසාවක් වාගේ එකක් දැනෙනවා. මගේ සිත ප්‍රශංසාව බවට පත් වෙලා මගේ සිත මිත්‍යා බවට පත් වුණොත් ඔක්කොම මිත්‍යා. ඔක්කොම කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම ආයතන හය තුල ගනුදෙනු කරන සියලු දේ මිත්‍යා. මගේ සිත සම්මා නම් සම්මා බවට පත් වෙලා නම් ඔක්කොම සම්මා. දැන් සම්මාදිට්ඨියට පත් වෙච්ච කෙනාට තේනවා සම්මාවෙන් ඇයෙනවා මිත්‍යාවෙන් වෙන්න පුළුවන්ද? එක විය නොහැක්ක. මේ ලෝකේ මේ මාපලෝ කම්පා වෙනවලු එහෙම දෙයක් වුණොත්. ඇයි? එක්කෙනෙක් තුළ සම්මාවයි මිත්‍යාවයි දෙක එකට ක්‍රියාත්මක වෙන්න බෑ. හේතුව සිතකට එකාන්තයක විතරයි ඉන්න පුළුවන්. විශේෂයෙන් සම්මාවත් එක්ක තව මිත්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නෑ. සෝතාපන්න ශ්‍රාවකයා සෝතාපන්න ඵලයෙන් සම්මාවෙන් ලෝකේ දියා දකිනකොට ඒකත් එක්ක ඇයෙනවනම් යමක් ඒකත් සම්මාවෙන් මුළු හැයෙන්නේ යාට. දැනෙනවනම් ඒකත් සම්මාවෙන්ලු දැනෙන්නේ. හැඟෙනවනම් ඒකත් එයාට සම්මාවෙන්ලු හැඟෙන්නේ. සිතෙනවනම් ඒකත් සම්මාවෙන්ලු හැයෙන්නේ. ඇයි? එයා තුල තියෙන සම්මාව අර ආයතනවල සම්මාව බවට පත් වෙලා එයා ගනුදෙනු කරන්නේ සම්මාවෙන්. ඒ නිසා එයාට කියනවා මේ ආර්ය කෙනෙක් කියලා. අනාර්ය කියන වචනේ එයාට පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ආර්ය තුළ ප්‍රතිසතවල වෙනස් තියෙනවා. සෝතාපන්න කෙනා සකෘදාගාමි කෙනාට වෙනස්, සකෘදාගාමි කෙනා අනාගාමි කෙනාට වෙනස්. මේ තුන් දෙනාම රාතන් වංශයට වෙනස්. ඒ වෙනස තියෙනවා. නමුත් ඒ කට්ටිය ආර්ය. එනම් මේ අපි පුරුදු කරන මාර්ගය තුල අපි වඩන කමඨාන තුල විශේෂයෙන් අපි දැනගත යුතු කාරණාවක් තියෙනවා. මම වඩන දේ, මම පුරුදු කරන දේ හරියටම මම දන්නවද? දන්නේ නැත්නම් මම වඩන දේ තුල ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එහෙනම් මම නොදන්න දේ අවුරුදු ගාණක් වඩලා විඩාවටපත් වෙන එකද මගේ දක්ෂකම? මේක හරියට දැනුන්නේ නැහැ, තේරුන්නේ නැහැ කෙනෙකුට ටග්ගල් එක දන්න කෙනාට කියලා අහලා ඒක පැයෙන් දෙකෙන් දවසෙන් සතියෙන් එක වෙනස් කරගන්න. ඒක නිවැරදි කන්න. අර කාලේ සම්පූර්ණයෙන් ඉතුරුයි. හරියට තේරුම් ගන්න නැතුව කමඨාණක් අරගෙන කැලාවට ගිහලා අවුරුදු 15ක් වඩනවා. 15න් එළියට එනවා. කොණ්ඩේ වැවිලා ධනිස වෙනකම්. රවුල් වැවිලා මේ ඉනටිය වෙනකම් වැඩිලා. එච්චර වැවිලා අවුරුදු 15ක් මකවත් ප්‍රතිඵල නැහැ. පස්සේ ආලා බලනකොට පොඩි තැනක් වැරදිලා. ඒ වැරදිච්ච නිසා ඒක නිවැරදි වුණේ නැහැ. පේන දේ සිත නෙමෙයි. පේන දේ මේක තමයි නිවැරදි කමටාන. පේන දේ සිත නෙමෙයි. සිතයි පේන්නේ. මගේ ප්‍රාණ ශක්තිය එළියට ගිහිල්ලා අර රූපයට වැදිලා මේක විද්‍යාව. මගේ ප්‍රාණ ශක්තිය තරංගයකින් එළියට ගිහිල්ලා අර රූපෙට වැදිලා ඒ රූපේ තියෙන අණුත් එක්ක එකතු වෙලා ඒක බවට පත් වුණාම තමයි මගේ සිතට අරම එකක් තියෙනවා කියලා දැනෙන්නේ. එතකන් දැනෙන්නේ නැහැ. එතකන් දැනගන්න විදියක් නැහැ. එහෙනම් මගේ සීය අඩු වෙනකොට අර ප්‍රාණ ශක්තිය ධාරිතාව අර රූපවල අඳුනා ගන්න තරම් පතිත වෙන්නේ නැත්තම්, තැම්පත් වෙන්නේ නැත්තම් ඒක මම දැනගන්නේ නැහැ. මං කියන මොනවද එකක් තිබුණා තමයි අරියට දැනුන්නේ. අබැයි අරියටම දැක්කයි කියලා කියන්නේ මගේ ප්‍රාණ ශක්තිය අවශ්‍ය තරම් අර රූපයට පතිත වෙලා ඒ රූපේ අණු එක එකතු වෙලා ඒක බවට පත් වුණාම යනකොට අර තරංගයේ තියෙන රේඛාව කැඩෙන්නේ නැහැ. ඒක දිගේ අර පණිවිඩය ඇවිල්ලා මට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඊට පස්සේ මං දැනගන්නවා මෙතන කොම්බගත් තිබුණා අය කියලා. ඒක මගේ ප්‍රාණ ශක්තියේ තියෙන අණුවල නියස්තිල එක තැම්පත් වෙනවා. නැවත ඇව්වම ඔව් ඒ පාරේ කෙරවලට ගියම කොම්බගා තියෙන එතනින් හැරෙන්න කියලා කියනවා. කොහමද ඒක කිලෝමීටර් 50කට එයා ඉඳලා කියන්නේ? අර මතකේ තියෙනවා මේකේ. මේක තමයි ඒ කියන කමඨාන තුල සිතේ ක්‍රියාකාරී ස්වභාවය. ක්‍රියාකාරී ස්වභාවය පැත්තකින් තිබ්බාම ඒක හේතුව ඒකේ ඵලය තමයි ප්‍රාණ ශක්තිය එළියට ගිහිල්ලා රූපයක වැදුනාම, ශබ්දයක වැදුනාම, ගන්ධයක වැදුනාම ඒක අඟල් දෙකක ළඟ වෙන්න පුළුවන්, කිට්ටුවෙන් වෙන්න පුළුවන්, අඩි 6ක වෙන්න පුළුවන්, ඇතම්යක් වෙන්න පුළුවන්. කොහේ වුණත් කතන්දරේ ඔකමයි. රස දිවට තිබ්බාම ප්‍රාණ ශක්තිය ඒ කියන අණු වලට ගින් වැඩිලා ඒවා එකතු වෙලා ඒ තරංගේ නැවත දිවට පණිවිඩ දුන්නාම තමයි මේක ලුණු රස, ඇඹුල් රස, තිත්ත රස, කාට රස කියලා මම දැනගන්නේ. සිත දැනගන්නේ. එතකන් ඒක දැනගන්න බෑ. සිත නැතුව දිවට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ප්‍රාණ ශක්තිය ආයෝජනය වෙන්නේ නැතුව දැනෙන්නේ. කයේ ප්‍රාණ ශක්තිය හඩු වුණාම අර දැනෙන එක වෙනස් වෙනවා. කයේ ශක්තිය ගොඩාක් අඩු වෙලා තියෙන කෙනෙකුට පැණි රස දුන්නාම ඒකට පැණි රස දැනෙන්නේ නැහැ. හොඳට ශක්තිය තියෙන කෙනෙකුට පැණි රස කෑලි 10ක් විතර දීලා 11 වෙනි එක දුන්නාම මැටි වාගේ. ශක්තිය අඩුයි අරකේ තියෙන ධාරිතාව හඳුනා ගන්න. එහෙනම් මේ ප්‍රාණ ශක්තියේ ධාරිතාව මත මේව හඳුනා ගන්නේ. ඒ ප්‍රාණශක්තිය ධාරිතාවට හනුව තමයි මේව හැඳින්ෙන්නේ. මෙන්න මේ පොඩි සරල විද්‍යාව මට තේරිලා නැහැ. ඒ නිසා තමයි එදා ඒ කමඨාණේ ප්‍රතිඵල නැත්තේ. දකින්නවා නෙමෙයි. ඒක බවටම මමපත් වෙලා ඒක මට තේරිලා නැහැ. පේන දේ මගේ සිතම නම් ඇයෙන දේ මගේ සිතම නම් දැනෙන දේ මගේ සිතම නම් හැඟෙන දේ මගේ සිතම නම් සෑම ක්‍රියාකාරීත්වයක් තුලම තියෙන්නේ මගේ සිතම නම් ඉන සිතේ ක්‍රියාකාරීත්වයක් විතරනේ තියෙන්නේ මේ සිත නෙමේ ලෝකය විශ්වය මේ හැමදේම සිතේ ක්‍රියාකාරීත්වයක් නේ සිත හැත්තාට ලොවක් ඇත සිත නැත්තාට ලොවක් නැත ඇයි සිත 78 ලොවක් ඇතයි කියලා කියන්නේ සිත 78 කෙනෙක් ඉන්නවා ඒ නිසා යාට සාපේක්ෂව ලොවක් තියෙනවා සිත නැත්තයි කියලා කියන්නේ මේක යථාර්ථයේ තේරුම් අරගෙන විශ්වේ බවටපත් වෙච්ච කෙනා නිරෝධ සමාපත්තියටපත් වෙච්ච කෙනා සිත නැත්තා සිත නැත්තාට ලොවක් නැත ඇයි එහෙම එකක් නැ මේක තමයි කමඨානේ සාරාංශය දාරු කිරියට මේක තේරුණා දික්ටි දික්ටිමත්ය කියලා කියන කමඨාන තමයි අපි මෙච්චර වෙලාවක් මේ සාකච්ඡා කළේ උදාහරණ අරගෙන ඒකට විස්තර කළේ මේ තේරුම් ගැනීම පාසුව තඳා මේ දික්ටි දික්ටි මැත්තේ දැක්කා දැක්කා පමණයි දැක්කා කියන්නේ මෙයාගේ සිත ඒ දැක්කේ එච්චරයි එච්චරයි එතනින් යට යන්න එපා එතනින් යට යන්නේ නැහැ කියලා කියන්නේ එයා එතනින් යට ඉපදෙන්නෙත් නැහැ එතන තාපු කෙනා එතනින් පස්සේ ඉපදෙන්නේ නැහැ ඇයෙනවා නෙමෙයි ඇයෙන්නේ මගේ සිත සුත සුත මැත්තේ එතනින් යට යන්න එපා. එතනින් නවතින්න. එතනින් යට යන්න එපා. මෙන්න මේ කමඨාන අපට මේකෙන නාම රූප වලින් දකින්න පුළුවන් නම්. මෙන්න මේ විදිහට මේ කමඨාන වඩන්න පුළුවන් නම්, එක උදේ වෙනකොට නෙමෙයි රාත් වෙන්නේ. තව පැයක් යනකොට ඉවරයි වැඩ. පැයක් යනකොට ඉවරයි. ඇයි යාට එච්චර ලොකු කාලයක් අවශ්‍ය නැහැ. ද්වේෂය කට ගන්නවා. ද්වේෂය කොහොමද අටගන්නේ? මගේ සිත ද්වේෂයේ බවට පත් වෙලා. ඒ සිත නැවත මෛත්‍රියේ බවට පත් වුණාම ද්වේෂය නැහැ අතුරුදා. ඔච්චරනේ දැනගන්න තියෙන්නේ කෙලස් නිරෝධ කරන්න. මහා පරිමාණ ගස්ගල් පෙරලන්න නැහැ ලෝකේ. රාගයක් ඇතුළු නැහැ, රාගයක් ඇතුළු නැහැ. මගේ සිත රාගයේ බවට පත් වෙලා. සිතමයි මගේ සිතමයි රාගය බවට පත් වෙලා තියෙන්නේ. ඒක තේරුම් ගත්තාම එතන ඒ තේරුම් ගත නිසා සීය පැවතුණාම ඒ සම්මා සතිය ඇති වුණාම ඩග්ගල් අර රාගේ විරාගයේ බවට පත් වෙනවා. ඒක නැතුව යනවා. ලෝකෙ මේ ගොඩාක් කෙලෙස් ඇයි ඇති වෙන්නේ කියලා බැලුවාම මේ 99%ක්ම කෙලෙස් ඇති වෙන්නේ මිනිසුන්ට තියෙන අවිද්‍යාව නිසාලු. විද්‍යාවෙන් කෙලෙස් හැදෙන්නෙම නැහැ. විද්‍යාවෙන් ඇයි අපි 99%ක් කියලා දුන්නේ? ඒතකොට 100%ම දෙන්න එපාය. ලෝකේ කෙලෙස් 100%ම හැදෙන්නේ මේ අවිද්‍යාවෙන්. 99%ක් වල හැදෙන්නේ. 1%ක් තියනවලු මේ එක මේ අවිද්‍යාවෙන් හැදෙන්නේ, ඒක විද්‍යාවෙන් හැදෙන්නේ. සෝතාපන්න කෙලෙස්, ධර්ම අවබෝධ කෙලෙස්, කුසල් කෙලෙස්, පින් කෙලෙස්, ඕම කෙලෙස් ටිකක් තියෙනවා. හැබැයි එකින් ඇත්තට බරපතල ආනි නැහැ. ඒවා හොඳ කෙලෙස්. ඒක විද්‍යාවෙන් විතරලු හදන්න පුළුවන්. හොඳ කෙලෙස් හදන්න බෑ මේ අවිද්‍යාවෙන්. එම කෙලෙසුත් තියනවා ලෝකේ. ආරයට වඩා මං සිල්වන්තයි. සිල්වන්ත කියන එක ශ්‍රේෂ්ඨයි. ඇත්තටම සිල් තියෙනවා. හැබැයි ආරයට වඩා අන්න එතන මාන්නයක් තියෙනවා. හැබැයි ඒකට කියන හොඳ කෙලස් කියලා. ආරයට වඩා කියන වචනය තුල දෝෂයක් තියෙන නිසා ඒ කියන ඒ ප්‍රකාශය තුල එයා තුල ඇත්තටම සිල් තියෙන නිසා ඇත්තටම එයා එයාට වඩා ශ්‍රේෂ්ඨ නිසා ඒක හොඳයි ඒක ඒක වරදක් නෙත නැවතක් වෙලා නැබයි අරයට වඩා කියලා එකක් ගත්තානේ අර්ථන අපාස කළානේ සමච්චලයට පත් කළානේ එයාගේ වටිනාකම නින්දාවට පත් කළා සාපේක්ෂකයක්ද අන්න එතන වැරදුණා එතන ආර්ය මාර්ගයේ මේ වැරදුණා ඒකට කියන ඒ කෙලෙසයක් හැබැයි මේක සම්මාව තුල ඇති වෙච්ච එකක් සත්‍යවාදී ප්‍රකාශයක් මන් තුල ඇත්තටම තියෙන දේ තුලින් ඇති උනේ නැති එකක් නෙමෙයි උත්තරී මනස ධර්ම මොකුත් වෙලා නැහැ ඒක අර සීලයට විනයට එකඟව ඇති වෙච්ච නිසා අපි කියන හොඳ කෙලෙස් කියලා එකට අර කට්ටිය සල්ලි පාවිච්චි කරනවා හරි මම සල්ලි පාවිච්චි කරන්නේ ඒක හරි ඒ නිසා ඒක හරි සල්ලි වලට අහු වෙලා නැහැ යා ඒ නිසා ඒක නම සල්ලි පාවිච්චි කරන්නේ නැහැ ඒක යාගේ අදවතට සාපේක්ෂව එකඟයි හැබැයි එයා සල්ලි වලට අහු වෙලා නැහැ ඒක ලස්සනයි අරය සල්ලි පාවිච්චි කරනවා කියන ඒ අපාසෙ ඒක වැරදි ඒක ඇවතක් එයා සල්ලි වලට අහු වෙලා නැහැ ඒක යාගේ ප්‍රශ්නයක් එයාට තියෙන අයිතිය මොකක්ද තවත් කෙනෙක් එලා දකින්න ඒක කෙලෙස් ඒකට තමයි හොඳ කෙලෙස් එයා තුල තියෙන සීලයට සාපේක්ෂ තවත් කෙනෙක්ගේ වටිනාකමකට පාර දෙනවා තවත් කෙනෙක්ගේ ආත්මගරුත්වය නැති කරනවා නින්දාව කපාසයක් නිර්මාණය කරනවා කෙලෙස් හැබැයි ඒක එයා තුල තියෙන සීලෙන් ධර්මයෙන් අවබෝධයෙන් ඵලයෙන් ඇති වෙන නිසා හොඳ කෙලෙස් කියලා අපි කියනවා ඒක තමයි 101 99ක්ම තියෙන්නේ අවිද්‍යාව පච්චය ඇති වෙන ඒවා අවිද්‍යාව නිසා ඇති වෙන කෙලෙස් සිතෙන් සීමා වෙනවා නම් දැන් එතනින් එහාට අවිද්‍යාව කියලා එකක් ඇති වෙයිද සිතේ අවිද්‍යාව ඇති වුනාම අවිද්‍යාවෙන් කෙලෙස් ඇති වෙනවා ජාති ජරා භව හැදෙනවා සිත අවිද්‍යාව කියන තැනට යන්නේ නැත්තම් සිත කියන තැනෙම නවතිනවා නම් කොහොමද යටිපතීමක් ඇති වෙන්නේ කමඨා නිවරණේ පේන දේ සිත නෙමෙයි පේන්නෙම සිතයි ඒ දැක්කේ සිතමයි ඇයි පේන දේ කියලා වෙනම ගත්තේ ඒ පේන එකම සිත කියලා ගත්තා නිවරණේ ඇයෙන එක සිත කියලා අපි ගත්ත එකෙන් අපිටම තේරෙනවා ඇයෙන එක කියලා අපි වෙනම එකක් නෙමෙයි ගන්නෙ ඇයෙන්නේ සිතනේ සිත නැතුව කොහමද හැයෙන්නේ දැන් ඉඳලා අපි වඩන්න ඕනේ කමඨාන කුමක්ද? පේන එක සිත නෙමෙයි. පේන්නේ සිත. ඇයෙන එක සිත නෙමෙයි. ඇයෙන්නේ සිත. දැනෙන එක සිත නෙමෙයි. දැනෙන්නේම සිත. රස සිත නෙමෙයි. ඒ රසම සිත. හැඟෙන දේ සිත නෙමෙයි. හැඟෙන්නේම සිත. සිතුවිලි දැනගත් එක සිත නෙමෙයි ඒ සිතුවිලිම සිත දැන් අපි ගොඩාක් දොට සිතුවිලි හඳුනා ගන්නවනේ හඳුනා ගත්තා මේ මේකක් ආවයි කියලා දැනගන්නවා ඒ දැනගත් එක සිත අර ටික සිතුවිලි ඒක වෙනම එකක් අපි දැන් එහෙම නඩත්තු වෙන්නේ නැහැ සිතුවිලි කියන්නේම සිත තමයි රැලි කියන්නේම මෝද තමයි රැලි වශයෙන් ක්‍රියාත්මක වෙන නිසා අපි වෙනම අර්ථයක් දුන්නා වටිනාකම නමුත් රැලිත් මෝදමයි එන මාන්නය කියන්නේ මොනවද? සිතමයි. මගේ සිත මාන්නය ලෙස පත් වෙලා. දැන් ඒ මාන්නය මගේ සිතමයි. ద్వේෂය මගේ සිතමයි. ඉතුවක්කාරකම මගේ සිතමයි. මගේ සිත ඉතුවක්කාරකම බවට පත් වෙලා. ඒ ඉතුවක්කාරකම තමයි දැන් මගේ සිත. දැන් මගේ සිත. උඩඟුකම මගේ සිත. සිතේ ස්වභාවයක් නෙමෙයි මගේ සිත. ඇයි රැලි මූදයි කියලා දෙකක් නැහැ කියලා දැන් අපි දන්නවා. එදා අපි දෙකක් කියලා දැනගෙන හිටියේ. දැන් අපි දන්නවා මේ කැළඹුණාම රැලි, නිවුණාම මූද එන මූදම තමයි. වෙනසක් තියෙනවා. වෙනසක් තිබුණාට මූදමයි. ඇයි රැල්ල ගත්තාම එන්නේ මොකද්ද බාල්දියට මූද? රැල්ල එන්නේ නැහැ. කවදාවත් එහෙම රැලි ආපු කෙනෙක් නැහැ. මූද තමයි බාල්දියට එන්නේ. එහෙනම් මූද තමයි මේ. රාගයක් ඇති වුණාම රාගයක් ඇති වුණ බව දැනගත්තාම ඒ දැනගත්ත දේ නෙමෙයි සිත අර රාගයම තමයි මගේ සිත විරාගෙන් හිටපු සිත රාගයේ බවට පත් වුණා රාගය තමයි මගේ සිත ද්වේෂයක් ඇති වුණාම මගේ සිතම ද්වේෂයේ බවට පත් වෙලා. ඒ ද්වේෂෙම මගේ සිත. ද්වේෂය වෙනමයි සිත වෙනමයි දකින්නේ. ද්වේෂයෙන් සිත වශයෙන් දකිනවා. සිතමයි පේන්නේ, සිතමයි හැයෙන්නේ, සිතමයි දැනෙන්නේ, සිතමයි හැඟෙන්නේ, සිතමයි සිතන්නේ. ඔක්කොම සිතේම එකම ක්‍රියාකාරීත්වය. මේක නිවැරදිව දැක්ක කෙනා චිත්තානුපස්සනාවෙන් rahat වෙනවා. එහෙනම් මේ කමඨාන, මේ අනුශාසනාව හොඳට සිතේ ධාරණය කරගෙන නැවත නැවත මෙනෙහි කරලා මේ තපස් ජීවිතය තුළ මනාලෙස මේක පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසක් භවයේම rahat වෙලා පිරිනිවන් පාන්න මේ අනුශාසනාව මේක තුළ ලබාගත් අවබෝධය පිරිනිවීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා අපි ආශිර්වාද කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.